සංසාර සාරෝග විනීතනීසම් සන්නීත සාතම් සුචිසාරදීසම් සන්දීරකං සොන්න තනුම්පලාසම් සංලාපදේසිං පනමිබිසාසම් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඉදමෝදති පෙන්චමෝදති කත පුඤ්ඤෝ උභයත්ත මෝදති සෝමෝදති සෝපමෝදති දිස්වා කම්ම විසුන්දි මත්තනෝ ගෞරවනීය ධම්මපීති ස්වාමීන් වහන්සේගේ නමස්කාරයි වාසනාවන්ත පින්තුනි අද දින මේ නිවසේහි විශේෂ පින්කමක් සිදු කරන අවස්ථාව සුනිල් වික්‍රමරත්න මහත්මයාට පුණ්‍ය ආනුමෝදනා පිණිස ඒ ආදරණීය ස්වාමි දියණිය වික්‍රමරත්න නාම මහත්මිය ආදරණීය දරුවන් සහභාගී කරවගෙන කවුරුත් ඥාති මිත්‍රාදීන් සහභාගී කරගෙන සිදු කරන පින්කමයි මේ සිදු කරන්නේ පින්තුනි මියගිය ඥාතිවරයෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් ඒ අය වෙනුවෙන් පින්කම් කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ හිත අපි කොයි විදියටද තියාගන්න ඕන කියලා. මියගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනකොට ඒ මියගිය ඥාතිවරයාගේ ළඟ තිබිච්ච ගතිගුණ හොඳට සිහි කරන්න කියලා. ඒ වගේ මේ මියගිය ඥාතිවරයා ඔබට කරපු උදව් උපකාර ගැන හොඳට මතක් කරගන්නේ කියලා. ඒ හිතවත්කම සිහිපත් කරගෙන එය වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න කියලා. ඒ වගේමයි පින්තුනි මියගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා එය වෙනුවෙන් පින් අනුමෝදන් කරන නම් අපේ හිතේ කුසල චේතනාවක් තියෙනට ඕන. සාමාන්‍ය කුසල චේතනාවක් නෙවෙයි. ඊටාම ප්‍රබල කුසල චේතනාවක් අපේ හිතේ තියෙන්නට ඕන. ඒ පින් සිතිවිල්ලයි අපි එයට අනුමෝදන් කරන්නේ. ඉතින් ඒ සඳහා දැන් අපි බොහෝ විට හිතන්නේ මියගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරනකොට අපි දානමය පින්කම් විතරේ දෙන්නේ කියලා බොහෝ දෙනෙක් හිතන්නේ නේද? දන් දීලා පින් අනුමෝදන් කරනවා කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. නමුත් විනතුනි දානෙ විතරක් නෙවෙයි. අපට සිල් සමාදන් වෙලා සිල් රැකලා ඒ මියගිය වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ වගේම භාවනා කරලා ඒ භාවනාවෙන් අපි ලබාගත්තු පින්ත් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ නිසා ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා කළම අපට මියගිය ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී පින්නතුනි අපේ පින වැඩෙන විදියට හිත පවත්වා ගන්නට ඕන. විශේෂයෙන් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන අවස්ථාවේදී අපේ සිත වෙනත් වෙනත් අරමුණු කරා යාමට නොදී අපි දක්ෂ වෙන්නට ඕන මේ ධර්මදේශනාවේ මුලින් ඉඳලා අගට යනකම් මහන්න. පින්නතුනි බුදුදහමේ තියෙන ලක්ෂණයක් තමයි ධර්මයේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ. බුදුහාඳුරෝ දේශනා කළා මුලදීම මම ගැඹුරු ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ කියලා. බුදුහාඳුරන්ගේ දහම හරියට සාගරය වගේ මහා මුහුද වගේ. මහා මුහුද ගැඹුරු වෙන්නේ ටිකෙන් ටික. දැන් වෙරළට ගිය ගමන් එකපාර ලොකෝ ගැඹුරන්නේ ටිකෙන් ටික වෙරළ ඉඳන් තමයි පල්ලෙහාට යන්නේ. අන්න ඒ වගේ තමයි බුදුදහමේ ලක්ෂණය ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. ධර්මදේශනාවක් අපි හොඳට ක්‍රමානුකූලව අහගෙන හිටියොත් අපට තේරුම් ගන්න පුළුවන් මේ ගැඹුර ටිකෙන් ටික යන විදිය. ඒ නිසා ඔබේ සඳහා දක්ෂ වෙන්න ඕන. පින්නතුනි බුදුදහමේ හැටියට අපි හුඟක් පින් කරපු අය. ඒ නිසා තමයි ඔබ අමතනකොට ස්වාමින් වහන්සේලා කියන්නේ පින්නතුනි කියලා. ඉතින් මේ පින්වත් කියන වචනේ ලොකු අර්ථයක් ගැබ් වෙලා තියෙනවා. ඒ පින අපි කොහොමද බලාගන්නේ? දැන් ඔබේ රූප සම්පත්තිය බලනකොට ඒ පින පේනවා. ඔබ ඉන්න වටා පිටාව බලනකොට ඒ පින පේනවා. දැන් උදාහරණයක් ගන්න. දැන් මේ ගේ දිහා අපි කියමු ඉතාම දුප්පත් රටක ඉන්න ඉතාම දිලිඳු කෙනෙක් මේ ගේ දිහා බැලුවයි කියලා. ලෝකේ ඉතාම දුප්පත් රටක ඉන්න ලෙඩ රෝග වලට පත් වෙලා ඉන්න ඉතාම දිලිඳු කෙනෙක් රෑමේ ලයිට් දාලා තියෙන වෙලාවට ජනේලෙකින් මේ ගේ දිහා බලනවා. එයාට මොන වගේ සිතුවිල්ලක් දෙන්නේ? එයාට ඇතමිට හිතා ගන්න බැරි මනුස්ස ලෝකෙද කියලා. ඇතමිට එයා හිතයි මේක මේ දිව්‍ය ලෝක ස්ථානයක් කියලා. ඔබට ඇතමිට මේ ගෙදරම මේ පරිසරය ඉස්සර ඇසුරු කරන නිසා ඇත්තට වටිනකමක් නැහැ. නමුත් වෙනතුනි මේ පරිසරයේ මේ වටා පිටාව දකිනකොට එයා හිතයි මේක නම් මනුස්ස ලෝකෙ වෙන්න බෑ කියලා. මේ දිව්‍ය ලෝකෙ කියලා හිතයි. වෙනතුනි අපි අපේ පින ගැන අපි නිතර සැලකිලිමත් වෙන්නට ඕන, අපි හිතන්නට ඕන. ඒ පින නිසා තමයි ඔබට ওই වාසනාවන්ත ශරීරයක් ලැබුණේ. හොඳට ඇස් දෙක පේනවා, කන් දෙක ඇහෙනවා, හොඳ රූප සම්පන්නියක් තියෙනවා, වාසනාවන්ත දරුවන් ඉන්නවා. මේ හැමදේම අපි ලැබුවේ පින්නතුනි සතර උඟා පින් කළා. ඒ පින ගැන නිතරම හිතන්නට ඕන. ඒ පිනින් ඔබ ලබාගත්තු දේවල් හුඟක් තියෙනවා. මනුස්ස ලෝකේ උපතක් ලැබුවා. හොඳ පරිපූර්ණ මනුස්ස ජීවිතයක් ලැබුවා. හොඳ බුද්ධියක් ලැබුවා. වාසනාවන්ත දරුවන් ලැබුවා. හොඳ වටා පිටාවක ඉන්න පරිසරය ලැබුණා. හොඳ රැකියාවක් ලැබුණා. හොඳ තැන්වල ඉගෙන ගන්න ලැබුණා. මේ හැමදේම ලැබුණේ පින්නතුනි හිතන්න එපා ඔබේ උත්සාහයෙන් විතරක් කියලා. ඔබ වගේම උත්සාහ කරන අය ලෝකේ තවත් ඉන්නවා. නමුත් ඒ ඇයට මේ වගේ තත්ත්වයට එන්න බෑ. ඒ උත්සාහයත් 50%ක් විතර බලපානවා. හැබැයි තවත් 50%ක් විතරම සසර අපි කළා වූ පිනේ ආනිසංස මේත් එක්ක එනවා. පින්නතුනි අන්න ඒ පින මනුස්ස ලෝකයට ආපු අපගේ පින ඉහෙලින්ම අපේ ඒ පින ලැබෙන අවස්ථාව, ඒ පින අපට දැක ගන්න පුළුවන් අවස්ථාව කොහොමද? අපේ මනුසාත්ම භාවයට ඇවිල්ලා ඒ ලැබපු පින්කම් වල අතීතෙහි කරපු පින්කම් වල ආනිසංස ඉහලින් අපි පරීක්ෂා කරන බලන පරීක්ෂා කර බලන අවස්ථාව කොහක්ද? මොකක්ද? අපේ දරුව දිහා බලලද අපි? නැත්නම් අපි ඉන්න ගේ දිහා බලලද අපේ පින අපි ඉහලින්ම තීරණය කරන්නේ? නැත්නම් ඔබ පදවන වාහනේ දිහා වෙන්ද? ඒ දිහා කල්පනා කළද? ඔබට හිතෙනවද? පින්නතුනි බුදුදහමට අනුව බලනකොට ඔබ අතීතයේ කරපු පින ඉහැලින්ම භුක්ති විඳින අවස්ථාව, ඒක ඉහැලින්ම අත් විඳින අවස්ථාව තමයි පින්නතුනි ලෝකේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය ශ්‍රවණය කරන අවස්ථාව. ඒක පින්නතුනි රටක ජනාධිපති කෙනෙක් වුණත් ලැබෙන්නේ නැහැ. ඒක ලබා ගන්න උපතින් බෞද්ධ වෙන්න ඕනක් නැහැ. වාසනාවන්ත මිනිසියෙකුට පින්නතුනි මේ උනන්දු ඇති වෙනවා. බුදුදහමෙන් ප්‍රයෝජන ගත්ත බොහෝ දෙනෙක් පින්නතුනි උපතින් අබෞද්ධය. එයාලෝක ඉතාම නිවැරදිදී හොඳම දේ හිත දිනු කරන්න පුළුවන් ඉහළම දේ සොයා යෑමේ ප්‍රතිඵලයක් විදියට අවසානට නැවතුනේ බුදු සමය ළඟ. ඒ බුදු සමය පිළිපදින තත්ත්වයට ආවා. පින්නතුනි අපේ පින ඉහළින්ම බලන අවස්ථාව තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය වෙන අවස්ථාවකදී, ඇහෙන අවස්ථාවකදී අපි ඒ බණ අහන්න කොයිතරම් සෝදානමක් තියෙනවද, කොයිතරම් අවධානයක් තියෙනවද, කොයිතරම් අපට ඒකට පහසුකම් ටික තියෙනවද කියලා කාරණේ. ඇතැමිට පින්නතුනි බණ අහන්න සමහරට ඕනකම තියෙනවා. හැබැයි ඒයට කරගන්න බෑ. මොකද ණය වෙලා වැඩ කරන්න ඕන. ඇතැම් විට විවේකයක් ඇත්තෙම නැහැ. එයයි ජීවිතයේ ගෙවන්නම කාලය ගත කරනවා. පින්නතුනි ඔක්කොමගෙම බේරිලා මේ සඳහා වෙලාවත් ඉතුරු වෙලා, වෙලාව ඉතුරු වුණාට විතරක් කෙනෙකුට බණහන් හිතෙන්නේ නැහැ. පින්නතුනි බණහන් අවධානයක් එන්නේ ධර්ම දේශනාවක් ළඟදී වාඩි වෙලා බිම වාඩි වෙලා මේ බණ අහන්න ඔබේ අවධානය යොමු වෙනකොටම පින්නතුනි ඔබට ලකුණු 80ක් විතර හම්බ වෙලා. පින්නතුනි මේක හිතන්න එපා සුළු දෙයක් කියලා. ඔබේ ළඟ මහා ගුණයක් මේ වෙලාවේ තියෙනවා. ඒ ධර්මයේ ළඟදී ඔබ බිම වාඩි වෙලා ඉන්නේ නේද? ඇතැම් විට රටේ රජතුමාව ජනාධිපතිවත් ඔබ බිම වාඩි වෙන්නේ නැහැ. නමුත් ඔබ මේ ගරු කරන්නේ කාටද? ඔබ මේ ගරු කරන්නේ සද්ධර්මයට. පින්නතුනි මේක මහා ඉහළ පින කානිසංශයක් අපට ලැබෙන අවස්ථාව. අන්න ඒ පින ලබා ගන්න නම් අතීත පින විතරක් බෑ පින්නතුනි. තමනු දක්ෂ වෙන්නට ඕන. තමන් හොඳ අවධානයෙන් මේ කියන්නේ මොකද්ද කියන කාරණේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. පින්නතුනි විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් විදියට ලංකාව විපදිච්ච අය ලංකාව විපදිච්ච දෙමව්පියන්ගේ දරුවෝ හුඟක් දක්ෂයි. ඒ වගේම හුඟා බුද්ධිමත්. ඒ වගේම හුඟා දුක් කරදර විඳගෙන ඉදිරියට යන පුළුවන් පුදුම ශක්තියක් අපට තියෙනනේ. පින්නතුනි ඒක අපට උපතින්ම ලැබිච්ච ශක්තියක්. ඒක හිතන්නේ අවුරුදු 1000ක 2000ක ශක්තිය කියලා. අවුරුදු 10000කට වඩා අධික අතීතයක් ලාංකිකයන්ට තියෙනවා. පැහැදිලි අතීතයක් තියෙනවා. ශ්‍රාවණා රජතුමාටත් ඉහළ ඉඳන් ශ්‍රාවණා රජතුමාත් ඉඳලා අවුරුදු 5000ක් වෙනවා. ඊටත් අතීත කාලෙක ඉඳගෙන පින්නතුනි මේ ශක්තිය අපට තිබුණා. බුදු සමයක තුනේ මෑත කාලේ. පින්නතුනි මෙන්න මේ ශක්තිය නිසා තමයි දැන් මේ රටකට ආවත් අපි ඇතැම් විට ඉගෙන ගන්න පුළුවන් ඉහළට මේ ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලයකට යන්න නම් හොඳම විශ්වවිද්‍යාලයට අපි යන්නේ නේද? යම්කිසි විෂය ධාරාවක් ඉගෙන ගන්නවා නම් හොඳම විෂය ධාරාවෙන් තමයි ඉගෙන ගන්න පුළුවන් උපරිම. ඒක මෙඩිසින් ඒ වගේ ඉහළටම ඉගෙන ගන්නවා. ඒ වගේම සිටි එකක් බලනකොට තියෙන හොඳම සිටි එක තමයි තෝරගන්නේ. ගියක් ගන්නකොටත් අපි බලනවා හොඳම තැනක තමයි ගිය ගන්නේ. පාරක් ළඟ ඇතැමිට හන්දියක් මැද නේද? පාරවල් කීපයකට සම්බන්ධතා තියෙන හොඳම තැන තමයි අපි ගෙඩක් ගන්නෙ. වාහනයක් ගන්නකොට හොඳම වාහනයක් තමයි අපි ගන්නෙ. ඇඳුමක් ගන්නකොටත් එහෙමයි. නෝන කෙනෙක් මහත්ය කෙනෙක් හොයා ගන්නකොටත් එහෙම තමයිනේ. අපි හැම තැනදීම පින්නතුණිය හොඳම දක්ෂම දේවල් තමයි තෝරගන්නේ. හැබැයි පින්නතුණි ඒ දක්ෂතාවයම අපේ තියෙනට ඕන සද්ධර්මයේ ළඟදී. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ බණ අහනකොට පින්නතුණි අන්න ඒ බණෙන් දේශනා කරන කාරණා වලින් ඉහළම කාරණා ඉහළම විදියට පිළිපදින්න පුළුවන් අවධානය ඕනකමක් උත්සාහයක් අපේ ළඟ තියෙනට ඕන. පින්නතුණි හැම තිබ්බයි කියලා බය වෙන්න එපා. ඔබ ඉදිනදා කරන රැකී රක්ෂාවට කිසිම බාධාවක් නැහැ. ඔබ කරන ඉගෙනීම් කටයුතු වලට කිසිම බාධාවක් නැහැ. ඔබේ දරුවන්ගේ දියුණුවට පින්නතුණි ඒව කරන්න දහමට නැඹුරු වෙන්න ඔබ කරන දේවල් දැනටත් වඩා සාර්ථක වෙනවා. ඔබ දැනටත් වඩා නිරෝගී වෙනවා. ඔබ දැනටත් වඩා අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් සමාජ මට්ටමින් හැම දෙයකම ඉදිරියට යනවා. ඒ ධර්මයේ වෙත නැඹුරු වෙන්න ඔබේ දරුවන්ට ලොකු ආශිර්වාදයක් මේ ජීවිතය තුළදීම ලැබෙනවා. පින්නතුණි අනේ නිසා ධර්මයේ ළඟදී අපි හුඟක් දක්ෂ වෙන්නට ඕන. ඒ වගේම පින්නතුණි කෙනෙක්ගේ දියුණුව බලන ප්‍රධානම දේ තමයි ධම්මකාමෝ භවං හෝති කියලා කාරණයක් ධර්මයේ සඳහන් වෙනවා. කෙනෙක් දීනු වෙන කෙනෙක්ද කියලා බලන ප්‍රධානම ලක්ෂණයක් තමයි බුදුදහමට අනුව ඒ තැනැත්තා කොච්චර ගුණධම් වලට කැමතිද, කොච්චර ධර්මයට කැමතිද, කොච්චර යහපත් ගුණධම් තියෙන සිල්වත් ගුණවත් අයට කොයිතරම් කැමතිද කියන කාරණය තමයි එයාගේ දීනුවේ රහස. ඒ වගේම යම්කිසි කෙනෙක් ධර්මයට ද්වේෂ කරනවා නම් දහමට අකමැති නම් සීලයට ගුණයට දහමට අකමැති නම් ඒ මොකද්ද කියන්නේ? එයා පිරිහෙන කෙනෙක් කියලා කියන්නේ. කෙනසා පින්නතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් සමහර කෙනෙක් කිසිම ගුණයක් නැහැ අධ්‍යාපනයෙන් දිනුනා කියලා. ආර්ථිකයෙන් දිනුනා කියලා. නමුත් පින්නතුනි බාහිරින් දිනුනාට එයාගේ මානසික සුවය නැහැ. අපි හැමදේම කරන්නේ මානසික සුවය බලාපොරොත්තු වෙමින් හිතේ සැනසීම බලාපොරොත්තු වෙමින්. අන්න ඒ හිතේ සැනසීමෙන් යන ගමනේදී පින්නතුනි ප්‍රධානම කාරණයක් වන්නේ අපේ දහමට කොච්චර කැමතිද කියන කාරණය. පින්නතුනි බෞද්ධයන් විතරක් නෙවෙයි අද ලෝකයේ අබෞද්ධයනොත් බුදුදහමෙන් පරේක්ෂණ කළ සොයාගත්තු කරුණු එයයි පිළිපදිනවා. දැන් අපි නිතරම කියන කාරණයක් තමයි පසුගිය අවුරුදු 40 50 30 ම මනෝවෛද්‍ය විශේෂඥවරු පර්යේෂණ කළා මානසික පීඩාවලට හේතු මොනවද කියලා. අන්න ඒ හේතු ගැන පර්යේෂණ කළා. ඒ මානසික ගැටලුවට විසඳුම් හැටියට ඒගොල්ලන් ඇතැමිට කරුණු රාශියක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ හැම කෙනෙක්ම පිනතුණි කියන කරුණු වලින් ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. මානසික දුක් පීඩා, මානසික ආතතිය, ස්ට්‍රෙස් සඳහා ඒ අය රෙකමන්ඩ් කරන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට මොකක්ද ඒ දෙක? ඔව්, එකක් තමයි මයින්ඩ්ෆුල්නස්, එක සතිමත් බව දිනු කරන්න, වර්තමානයේ හිත තියාගන්න පුළුවන් හැකියාව වැඩි කරන්න. වර්තමාන මේ මොහොතේ හිත තියාගන්න පුළුවන් විදිහට හිත ට්‍රේන් කරනවා, මයින්ඩ් එක ට්‍රේන් කරනවා. මේක එකක්. දෙවෙනි කාරණය තමයි මෛත්‍රී භාවනාව, ලවින් කයිනස් එක. පිනතුනි කිසිම ආගමික ભેදයක් නෑ දැන් ලෝකේ. මේ දෙක මානසික සුවසාවිය සඳහා, හිතේ දුක් පීඩා අඩු වෙන්නට, මානසික දියුණුව දියුණු කිරීම සඳහා සඳහන් කරන ප්‍රධානම කාරණා දෙකක් තමයි මයින්ඩ්ෆුල්නස් එකයි ලවින් කයිනස් එක. පිනතුනි කල්පනා කරලා බලන්න, අපට මනසට යම්කිසි පීඩාවක් එනවා නම්, අපට මනසට අසහනයක් එනවා නම්, ඒ බොහෝ විට එන්නේ අනිත් කෙනෙක්ගේ අඩුපාඩුවක්, වැරැද්දක් අපි හිතලා. ඒක තමයි ප්‍රධානම කාරණේ. අනිත් කාරණේ තමයි හොඳට කල්පනා කරලා බලන්න, අපට මනසට පීඩනයක් එනවා නම් ඒ එන්නේ අතීතයේ සිදුවෙච්ච කාරණයක් හේතුවෙන්. ඒකේ අතීතයේ වන්නකොට අතීත සිද්ධියක් තමයි දැන් මේ හිතේ තියෙන්නේ. අන්න ඒ කාරණේ නිසා තමයි දැන් මේ වර්තමාන මොහොතේ අපි දුක් පීඩාවට පත් වෙන්නේ. ඒ අතීත කාරණේ සිහි කරනකොට ඇත්තටම මේ මොහොතේ ඒ සිද්ධිය නෑ දැන්. ඒ සිද්ධිය වැය වෙලා අවසන්. නමුත් අපි තාම ඒ සිද්ධිය තියෙනවා කියලා අතීතය තුළ සිතමින් ඉන්නවා. නිසා මෙන්න මේ කරුණු දෙකෙන් හිත මුදවලා හිත ඉහළම තත්ත්වයට පත් කරන්නයි මනෝවෛද්‍ය විශේෂඥවරු අපට සඳහන් කරන්නේ. පින්වතුනි මේක සම්පූර්ණයෙන්ම බුදුදහම පදනම් කරගෙන මේ තියන්නේ. හැබැයි බුදුදහමෙන් තමයි මේගොල්ලෝ රිසර්ච් කරලා තියෙන්නේ, එක්ස්පෙරිමන්ට්ස් කරලා තියෙන්නේ. හැබැයි බුදුදහම කියලා කියන්නේ නැහැ. ඇයි ඒ? බුදුදහම කියලා නොකියන්නේ ඇයි? බුදුදහමේ තියෙන කරුණු කිව්වට පස්සේ පින්වතුනි මේක ප්‍රැක්ටිස් කරන්න බෑ සමහරට. මොකද සමහර උපතින් දැඩිවම ආගම් වලට නැඹුරු වෙච්ච අය ඉන්නවා. එයාට මේක කිව්ව වෙනත් ආගමකට හරවන කියලා එයාට ප්‍රශ්නයක් මේක. ඒ නිසා වෛද්‍ය විද්‍යාවදී එක මේ ප්‍රායෝගිකව යොදා ගන්න බෑ. ඒ නිසා බුදුදහම නොකිය මනෝවෛද්‍ය පර්යේෂණයක් විදිහට ඉදිරිපත් කළේ, ඒක ප්‍රතිඵලයක් විදිහට මේක ප්‍රැක්ටිස් කරන්න කියලා කියනවා. මේක තමයි ලක්ෂණය. පින්වතුනි මෙන්න මේ විදිහට බුදුදහමේ හේන කරුණු වලින් ප්‍රධානම දේ තමයි අපේ මනසට දෙන පීඩා අඩු කිරීම සඳහා තමයි සම්පූර්ණයෙන්ම බුදුදහම තියෙන්නේ. ඒ ධර්මය අහන්න පින්නතුනේ අපි සිද්ධ කරන ප්‍රධානම දේ තමයි අපේ හිතට එන දුක් පීඩා අඩු වෙන විදියට අපි මනස සකස් කරගන්නවා. ඒ සකස් කරගන්න මාවතේ ප්‍රධානම ආරම්භක පියවර පින්නතුනේ හුඟා සරල, ඇත්තට ගැඹුරු නෑ. පළවෙනි පියවර තමයි පින්නතුනේ අපි ජීවත් වෙන කාලේ මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන. මහන්සි වෙලා රැකි රක්ෂා කරන්නට ඕන. මේක අපි නියමිත කාලෙදි නොකරොත් අපට ඇතැම්මිට අනාගතයේ අපේ ජීවිත සැලසුම් කරගන්න අමාරු වෙනවා. ඒ නිසා ඉගෙන ගන්න කාලේ මහන්සි වෙලා ඉගෙන ගන්නට ඕන. ඒ වගේම රැකිරක්ෂා කරන කෙනෙක් නම් මහන්සි වෙලා ඒ රැකිරක්ෂා කරන්නට ඕන. ඒ වගේම පින්නතුණි ඒ රැකියාවෙන් උපයන ධනය දැහැමි ධනයක් වෙන්නට ඕන. ඉක්මනට සල්ලි උපයන අදැහැමි ක්‍රම බුදුදහමෙන් කියන්නේ නැහැ. එනිසා ප්‍රධානම කාරණයක් තමයි එක පැත්තකින් හොඳට ඉගෙන ගන්න ඕන, අනිත් පැත්තෙන් ඊට අනුරූප හොඳ රැකියාවක් ලබා ගන්නටත් ඕන. ඊළඟ කාරණය තමයි පින්නතුනි ඒ උපයන ධනය නියම විදියට කළමනාකරණය කරගන්නටත් ඕන, අයවැය සමබරව යොදා ගන්නටත් ඕන, ඒ වගේම අපේ යුතුයකම් ටික කරන්නටත් ඕන. ප්‍රධාන වශයෙන් තමන්ගේ ගෙදර ඉන්න දෙමව්පියන්ට, දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට අපි මුලදී හොඳින් සලකන්නට ඕන. මේක තමයි මූලික පියවර. පින්නතුනි බුදුදහම කොච්චර ගැඹුරු දහමක් වුණත් බුදුදහම ඉතාම සරල කාරණාවෙන් යන්නේ. පින්නතුනි බුදුහාම දේශනා කරනවා ගෙදර සමන්ට දරුවෝ ඉන්නවා නම් දරුවන්ට හොඳට සලකන්න කියලා. ස්වාමි පුරුෂයෙක් ඉන්නවා නම් ස්වාමි පුරුෂයට හොඳට සලකන්න කරුණාවෙන් මෛත්‍රියෙන්. තමන්ට භාර්යාවක් ඉන්නවා නම් භාර්යාවට හොඳට සලකන්න. ඒ භාර්යාව කැමති ආභරණ ඇඳුම් පැනඳුම් ඒවත් ගෙනලා දෙන්නේ කියලා තියෙනවා. ඈ අපේ කාන්තාවන් කැමති ඉන්නේ නේද කරාබු වලට, මාල වලට, ඇඳුම් වලට. ඉතින් ඒවත් බුදුහාරු අමතක කළේ නැහැ. ඒවත් ගෙනලා දීලා යෑ සතුට කරන්න කියලා තියෙනවා. දැන් බලන්න කියනකොටම සිනා යනවනේ නේ සතුට හින්නේ නේ. පින්නතුනි ඒ දේ ඉඳලම බුදුහාමුදුරුවෝ කියලා තියෙන එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. මොකද මේ gedara ජීවිතයේ පින්නතුනි සාමකාමී සතුට සහගත තැනක් වෙන්නට ඕන. අපි නැත්තම් පිටතට ගිහිල්ලා අපට අපේ දානපතියෝ කියලා හරි, අපි සිල්ලතුන් කියලා හරි අපට පෙනී සිටින්න පුළුවන්. නමුත් පින්නතුනි තමන් වැඩිපුර ඉන්නේ තමන්ගේ gedara, තමන්ගේ ඥාතීන් එක්ක. ඉතින් ඒ අයට අපි කරුණා මෛත්‍රියෙන් සලකන්නට ඕන. ඒක තමයි මූලික පදනම. එතන අපේ පදනම වැරදුනොත් අපිට බාහිර ලෝකයේ කොච්චර ප්‍රශංසා කරත් වැඩක් නැහැ. එනිසා gedara තමන් සාර්ථක වෙන්නට ඕන. පිටස්තර කෙනෙක් ඇතැම්මිට හමු වෙන්නේ අපට මාසයකට සැරයක්, මාස 6කට සැරයක්, අවුරුද්දට සැරයක්. ඒ කෙනාගේ හිත දිනා ගන්න එක අමාරු නෑ. නමුත් gedara ඉන්න කෙනා කොහමද? උදේ හවස පේන කෙනා නේ. නිතර මේයට දුර්වලකම්, ගුණහපත්කම් ඔක්කොම පේනවා. ඉතින් ඊයගේ ළඟ තමයි හොඳටම ගුණවත් වෙන්නට ඕන, හොඳටම සිල්වත් වෙන්නට ඕන, හොඳටම කරුණා මෛත්‍රිය දක්වන ඕන අපි gedara තමයි. ඉනතුනේ එතනින් ආරම්භ වෙලා ටිකෙන් ටික බුදුහාමුදුරු දේශනා කරනවා මේ අපි ගත කරන ජීවිතයේදී අපට මානසික දුක් පීඩා ඇති වෙනවා නම් පිනතුනි ඒ ඇති වෙන හේතු වන ප්‍රධානම කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි හිතේ යමක් සඳහා ඇති දැඩි ආශාව, ලෝභකම, නැත්නම් රාගය කියලා කියන්න පුළුවන්, නැත්නම් මසුරුකම, ගිජුකම කියලා වචන හුඟක් තියෙනවා. යමකට අපි දැඩි ආසානම් පින්නතුනි නිතරම ඒ දේ හොයන්නම තමයි උත්සාහ කරන්නේ. අනිත් දේවල් අපට පේන්නේ නැහැ. අනිත් යහපත් දේවල් වලදී අපට නිකන් අපි අන්ධය වගේ. අර දේම තමයි යටිහිතේ තියෙන්නේ. හැම දේම කරන්නේ ඒක ගැන හිත හිත. ඒ වගේම පින්නතුනි අනිත් දේ තමයි හිතේ ඇතිවන අමනාපකම්, ద్వේෂය. යම් කිසි කෙනෙක් ගැන අපේ හිතේ අමනාපයක් තියෙනවා නම් පින්නතුනි අපි කොච්චර ලස්සන ගෙදරක හිටියත් ඒ ගෙදර ලස්සන අපට පේන්නේ නැහැ. අපි කෙනෙක් එක නිතරම අමනාපෙන් නම් ඉන්නේ ගෙදර මල් ගස් හුඟක් තියෙන පුළුවන් ගෙදර හුඟක් ලස්සන වෙන පුළුවන්. ඒ ලස්සන අපට පේන්නේ නැහැ වෙනතුනි. අපි කෙනෙක් සමග හිතේ දැඩි අමනාපයක් නම් අපි යන්නේ ඉතාම වටිනා ලස්සන වාහනයක වෙන පුළුවන්. හැබැයි වාහනේ ලස්සන අපට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ අපට. ඒ නිසා වෙනතුනි තමන්ගේ හිතේ නිරෝගී භාවය බලාපොරොත්තු වෙනවා නම් ඒක නා කරන්න ඕන ප්‍රධානම දේවල් දෙකක් තමයි යමකට හිතේ දැඩි ආසාවක්, ගිජුකමක් තියෙනවා නම් ඒක ටිකෙන් ටික අඩු කරගන්නට ඕන. අනිත් දේ තමයි අනිත් අය කෙරේ තියෙන අමනාපකම් ටිකෙන් ටික අඩු කරගන්නට ඕන. මෙන්න මේ දෙක සිදු වෙච්ච පමණට තමයි පිනතුණි අපේ මානසික සතුට තීරණය වෙන්නේ. ලෝභකම අඩු කරන්නම් පිනතුණි ටිකෙන් ටික අපි පරිත්‍යාගශීලී වෙන්නට ඕන. මුලින් ගෙදරින් නාමට තාත්තට ඥාතින්ට අපි සලකලා ටිකෙන් ටික අසරණයට, දුප්පත් කෙනෙකුට, පූජනීයයට අපි ටිකෙන් ටික අපි පරිත්‍යාගයේ හුරු වෙනට ඕන පිනුතුනි. මේ දන් දීම කියන එක පිනුතුනි මහා පුදුම බලවේගයක් තියෙන දෙයක්. මේක හුරු වුණාට පස්සේ පිනුතුනි අපට හිතෙනවා යම් කිසි කෙනෙකුට අපි දෙයක් පූජා කරාම ඒ ලැබපු කෙනාට ඒ වාසිය කියලා. ලැබපු කෙනාට අසුළු වාසියක් තියෙනව නැත්තේ නෑ. නමුත් පිනුතුනි මේකේ වැඩිපුර වාසිය තියෙන කාටද? ඒක දෙන කෙනාටෝ පරිත්‍යාගයේ ශීලියට තමයි වැඩිපුර ආනිසංස තියෙන්නේ මේකේ. එනිසා ඒක හිතන වාරයක් පාසා Tamanta මනසට ලොකු සතුටක් ඒකේ තියෙනවා. අනිත් කාරණේ තමයි පේන තුන හිතේ අමනාපකම්, අමනාපකම අඩු වෙන නම් අපි මොකද කරන්න ඕන? නිතරම පේන තුනි මෛත්‍රී භානාව වඩන්නට ඕන. සියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියන හැඟීම නිතරම පුහුණු කරන්නට ඕන. ඔබ කොයිතරම් දුරට මානසික සුවයක් කරා යන කෙනෙක්ද කියලා බලන ප්‍රධානම කරුණක් තමයි මෛත්‍රී භාවනාව වඩන කෙනෙක්ද කියන කාරණය. මෛත්‍රී භාවනාව නොවැඩනව නම් ඇත්තටම ඔබ නියම සතුට ලබන ක්‍රමේ යන කෙනෙක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. ඔබ බුදුදහම හුඟක් දන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි පිනතුනි බුදුදහමේ නියම ආභාෂය අපට ලැබිලා නැහැ. ඒක තේරුම් ගන්න. ඒක අවංකව පිළිගන්න. ඒ විතරක් නෙවෙයි පිනතුනි නියම විදිහට කියනවා නම් බුදුදහමේ හේවණල්ලවත් ගියාවිලා නැහැ. ලොකු ධර්මඥානෙ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. පොත්පත් ලියපු කෙනෙක් වෙන්න පුළුවන්. බුදුදහම පිළිබඳ උපාධි තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් පිනතුනි මෛත්‍රී භාවනාව නොවැඩනව නම් ඒ තැනැත්තා බුදුදහමට තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා දහම තුලින් බුදු දහමට ආවා කියන්නේ පිනුතුනේ 아무ත දෙයක් නෙවෙයි තමන්ගේම මානසික සුවයට තමන් ආවද කියන කාරණය. බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ ධර්මයක් දේශනා කළේ නෑ. උන්වහන්සේ දේශනා කළේ ලෝක යථාර්ථය. පැහැදිලිවම ධර්මයේ සඳහන් වෙනවා බුදුවරයෙක් ලෝකේ පහළ වුණත් නැති වුණත් මේ ලෝක යථාර්ථය හැමදාම තියෙනවා කියලා. තම මෙන්න මේ කරුණ දෙක පිනුතුනේ ප්‍රධානම කාරණා දෙකක්. ඇයි අපි දන් දෙන්නට ඕන පිනුතුනේ? ඇයි අපි මෛත්‍රී භාවනා වඩන්නට ඕන? පරිත්‍යාග සීලයේ වනවිට පින්නතුනි හිතේ තියෙන දැඩි ගතිය ටික ටික අඩු වෙනවා, හිත මෙලෙක් වෙනවා. පරිත්‍යාග සීලයේ වෙනකොට පින්නතුනි මේ දීපු දේ ගැන Tamanට හිතෙන සතුටක් එනවා. දැන් gedara ayita විතරක් දුන්නට මේක ඇති වෙන්නේ නැහැ පින්නතුනි. දැන් අපි නිතර කියන උදාහරණයක් තියෙනවා. දැන් ඔබේ දූ දරුවෝ ඉන්නවනේ. දැන් ඔබ දරුවන්ට සෙරෙප්පු කූට්ටම් සපත්තු කූට්ටම් අරන් දීලා තියෙනවනේ නේ. දැන් කීයක් විතර අරන් දීලා ඇද්ද සාමාන්‍යයෙන් ඔබේ දුවට පුතාට? 10ක් වෙන්න පුළුවන්, 20ක් වෙන්න පුළුවන්, හැබැයි අපිට 50ක් වෙන්නත් පුළුවන් මේ වෙලට නේ පොඩි කාලේ නම්. ඔබේ දරුවන්ට ඇඳුම් කොච්චර අරන් දීලා ඇද්ද? ගාන මතකවත් නැහැ නේ. ඒක ඔබට ජීවිතේ කවදා හරි මතකෙට නැගෙනවද අනේ මම මේ දරුවට මේක අරන් දුන්නේ කියලා? දරුවට මතකද අනේ අම්මා මට සපත්තු කොටම අරන් දුන්නේ කියලා? ඒත් නැහැ. හැබැයි බලන්න පින්නතුනේ ඔබ ජීවිතේ එක දවසක් හරි දුප්පත් ළමයෙකුට බලන සපත්තු උටම කන දෙන ඔබ. ඒක කොහමද? අර දරුවට අරන් දීපු සපත්තු උටම් 25 ඔබට මතක නැහැ. අර අසරණ දරුවට අරන් දීපු එක සපත්තු උටම ඔබට ජීවිත කාලෙම මතකයි. ඇයි ඒකට හේතුව? ඇයි එහෙම මතක් වෙන හේතුව? පින්නතුනි දරුවට දෙයක් අරන් දෙනකොට අපි දෙපාරක් හිතන්නේ නැහනේ. ඕන වෙලාවක පර්ස් එකෙන් සල්ලි අරන් දෙනෝනේ. හැබැයි පිටස්තර දරුවෙකුට අරන් දෙනකොට කොහොමද? කී පාරක් හිතනවදනේ? හිතලා හිතලා එතන මෙතන ගාන ටිකෙන් ටික අඩු කරලා අඩු කරලා තමයි ඉතින් අන්තිමටම තීරණය කරන්නේ. පින්නතුනි මේක අභ්‍යන්තරයේ ලොකු සටනක් දීලා මේක කරන්නේ ලේසි නෑ. මේක නිසා මේක තමයි කියන්නේ දානංච යුද්ධංච සමාන මාහෝ කියලා. දානේ හරියට යුද්ධයක් වගේ කියලා. ඇත්තටම ලොකු යුද්ධයක් කළා තමයි මේක දෙන්නේ. හැබැයි යුද්ධයක් කළා දුන්නත් පින්නතුණි ඒ දෙන දේ මතකේ හුඟාකල් රැඳෙනවා. මේක තමයි කුසලයේ ලක්ෂණය. මේක තමයි පිනේ ලක්ෂණය. ඒ වගේම ඒ ඔබ දීපු දේ පින්නතුණි වඩාත්ම පූජනීය කෙනෙකුට ඔබ දුන්නොතින් ඒක සාමාන්‍ය දෙයක් වගේ පරිහරණය කරන්නේ නැහැ. ඒ පරිහරණය කරන දේන් පින්නතුණි තවත් ලෝකේ විශාල පිරිසකට යහපත කරනවා. දැන් සරල උදාහරණයක් ගන්න අපි හාමුදුරුවනේ සිවුරක් පූජා කරා කියමු. ඒ එක සිවුර පොරවගෙන ඔබ දන්නවද හාමුදුරුවෝ බණ කීයක් දේශනා කරනවද කියලා? දැන් මේ සමහර සිවුරු පින්නතුනේ ඔබට හිතෙන්නේ බොහොම අලුත් සිවුරු කියලා නේ. දැන් හාමුදුරන්ගේ සිවුරු පරණවාට ඔබට කවදාවත් පේන්නේ නැහැ. තමයි අවුරුදු 5යි අවුරුදු 8යි අවුරුදු 10යි සමහර සිවුරු. සමහර ඒවා ඉරිලා ඒත් මහගෙන පාවිච්චි කරන කාටවත් ඉදෙන්නේ නැහැ මේව පරණයි කියලා. සිවුරේ ලක්ෂණයක. පින්නතුනේ ඒ ගන්න සිවුරු අවුරුදු ගාණක් පාවිච්චි කරනවා. බන ගාන කියනවා. පින්නතුනි ඒ හැම මොහොතකම ඔබට ඒ පින ලැබෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ආවාසයක් ඔබ පූජා කරවතින් ඒ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න මොහොතක් පාසාම ඔබට ඒ පින ආනිසංස ලැබෙනවා. ඔබ දන්නවා අනාථපිණ්ඩික සිටුතුමා. අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනාරාමේ හැදුවා. හදලහු මේ ගියාට පස්සේ දිව්‍ය ලෝකෙ ඉඳලා නැවත ආවා. ඇවිල්ලා ජේතවනාරාමේ උඩ ඉඳගෙන ගාථාවක් සඳහන් කරනවා. ඉදං හිතං ජේතවනං ඉසි සංඝ නිසේවිතං ආවුත්තං ධම්මරාජේන සීති සංජරණං කියලා. බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන මේ සංඝයා වහන්සේ වැඩ සිටින මං හදපු පන්සල දකිනකොට මට හිතට හරි සතුටක් කියලා. ඉදමෝදති පෙච්ඡමෝදති කියන්නේ මේකයි. පින් දහම් කරන කෙනා මෙලවස් සතුට වෙනවා, පරලොවස් සතුට වෙනවා. මේක තමයි පින්තුනි පිනේ තියෙන ලක්ෂණය. දන් දීම පින්තුනි තමන් දීපු දාණය ගැන හිතන එක පින්නතුනි බුදුදහමේ හැටියට භාවනාවක්. මේක අනුස්සති භාවනාවක්. තමන් දීපු දාණය ගැන තමන් අම්මට තාත්තට සැලකුවා, අසරණයට සැලකුවා, ස්වාමීන් වහන්සේලාට පූජනීයට මං සැලකුවා කියලා සැලකපු සිද්ධීන් තමන් මතක් කරනකොට පින්නතුනි ඒ මතක් කිරීම තමන්ගේ හිත සමාධිගත කරන භාවනාවක්. අනුස්සති භාවනාවෙන් එක භාවනාවක්. දන් දීව කාරණා නිතර සිහි කරනවා. අම්මට තාත්තට සැලකුවා නම් ඥාතීන්ට සැලකුවනම්, පූජනීයට සැලකුවනම්, අසරණයට පිහිටුණානම්, ඒ සැලකුවෝ නිතරම හිතනනේ මම මහන්සියෙන් හම්බ කරපු දේවල් මේ වගේ පූජා කළා නේද කියලා සතුටක් ඇති කරගන්න මේක පිනතුණි භාවනාවක්. ඒ වගේමයි පිනතුණි මෛත්‍රී භාවනාව නිතරම වඩන කෙනා පිනතුණි ලොකු මානසික සුවයකින් ඉනියාගේ හිතේ ගැටුම් අඩු වෙන්නේ. අපට නිතරම හිත පීඩාවට පත් වෙන්නේ කෙනෙක්ගේ අඩුපාඩුවක් දැකලා ඒ අඩුපාඩුවට අපි නොගැ අපේ අකමැති බව නිසා තමයි නිතරම ගැටුමක් ඇති වෙන්නේ. පින්නොතින අපට හරියට මෛත්‍රිය පුහුණු කරන්න පුළුවන් නම් කෙනෙක් දකින්නකොටම පින්නොතින අපි හිතන්නේ කොහොමද? මගේම දුව පුතා කියන හැඟීමෙන් බලන්නේද? පින්නොතින එහෙම බලනවා නම් පින්නොතින අද අපට තියෙන මානසික පීඩා කොච්චරනම් අඩු වෙනවද? ඇත්තටම බලන්න අපිත් එක්ක ඉන්න අනිත් අය කෙරෙහි අපි නිතර ඇසුරු කරන අය කෙරෙහි අපට මේ වගේ ආකල්පයක් තියෙනවද කියලා. අපේ දරුවගේ අඩුපාඩුවකදී අපි හුඟක් සමාව දෙන සූදානම් නේ. අපේ දරුවගේ දියුණුවකදී අපි හුඟක් සතුටු වෙනවා. අපට කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ. නමුත් වෙනත් කෙනෙක් දියුණු වෙනකොට අපි කොච්චරනම් ඒක දරාගන්න සූදානම්ද? ඒ වගේම වෙනත් කෙනෙකුගේ අඩුපාඩුවකදී අපි කොච්චරනම් සමාව දෙන සූදානම්ද? පින්නතුනි මෙන්න මේකෙන් තීරණය වෙනවා අපේ මානසික ශක්තිය, මානසික දියුණුව. එනිසා පින්නතුනි අපේ ජීවිතයේ සාර්ථකත්වය රැඳෙන ප්‍රධානම කාරණයක් තමයි එකක් පරිත්‍යාගශීලීත්වය, අනිත් එක මෛත්‍රිය වැඩි වීම. පින්නතුනි මේ කියන කරුණු අපි මේ අහලා නැගිටලා යන විතරක් නෙවෙයි. පින්නතුනි මේවා ටිකෙන් ටික අපි පුරුදු කරන්න උත්සාහ කරන්න ඕන. අඩු ගානේ පිනතුනි දවසකට මෛත්‍රී බණ විනාඩි දෙකක් බලන කල්ලා බලන්න. වාඩි වෙලාම කරන්න ඕනේ නැහැ. තමන් වාහනේ යන ගමන් සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියලා යන්න බලන්න. තමන් පාරක යනකොට පිනතුනි ප්‍රීවේහක යනකොට වටේම යන්නේ තමන්ගේ දරුවෝ ටික කියන ආකල්පයෙන් ගියොත් පිනතුනි බලන්න ඔබ කොච්චර මානසික නිරෝගීද කියලා. කෙනෙක් ඔබගේ ලේන් එකට දැම්මට පස්සේ ඔබට කේන් තියන්න එකපාරයි. කෙනෙක් ඔබ පසු කරල ගියා කියලා කියන තැන ඔබ නිතරම ඉස්සරහතාව කෙනෙකුට යන්න ඉඩක් තියලා යන්නේ කොයි වෙලේ? අනේ මගේ දුවෙක් පුතෙක් මේ යන්නේ කියන හැඟීමෙන් යන්නේ. හැබැයි ඔබ හැමී යන්නේ නැහැ, බය වෙන්න එපා. ඔබ ඇතමිට අනිත් කාටත් වඩා වේගෙන් යනවා. ඔබේ ලේන් එකට දාන කෙනා හුඟ වෙලාවක් ලේන් එකේ ඉන්නේ, එයා තව එකට චේන්ජ් කරනවා. බය වෙන්න එපා. පින්නතුනි ඊට පස්සේ එක්කෙනෙකුට ඊට දුන්නොත් ඔබ ඉස්සරහින් දෙන්නේ ලේන් එක චේන්ජ් කරනවා. ඔබට වේගෙන් යන්න පුළුවන්. පින්නතුනි මේ ආකල්පයෙන් අපි බැලුවොත් අපේ මනසරේන කොච්චරනම් පීඩා අඩු වෙනවද? පින්නතුනි බුදුදහම කියන්නේ ඉතාම ප්‍රායෝගික දහමක්. මේක ditta dhamma vedaniya vasthen saandrushtika vipaka anisansa tiena dahamak. මේක අකාලික දහමක්. මේක මරණයෙන් පස්සේ විපාක දෙන දහමක් විතරක් නෙවෙයි, අනිසංසති තියෙන විතරක් නෙවෙයි. මේ ජීවිතේම අපට මේක දකින්න පුළුවන්. පින්නතුනි මෙන්න මේත් එක පින්නතුනි තමන්ට නිතරම තමන් කරන හොඳ දේවල් තමන්ට හිතට එනවා. දන් දෙනේම තමන්ට හිතෙනවා. ඒ වගේම සීලානුස්සති කියලා බහලන භාවනාවක් තියෙනවා. තමන් සිල්වත් වෙන්න වෙන්න තමන් රැකපු සීලය ගැන තමන්ට හිතෙනවා. අනේ මම ප්‍රාණඝාතයක් කරේ නෑනේ, මම බොරුවක් කිව්වේ නෑනේ, මම මත්පැන් පානය කළේ නෑනේ. මේ කාරණා හිතන හිතන පින්නතුනි තමන් වඩන භාවනාවක්. මේකට කියනවා සීලානුස්සති කියලා. ඒ වගේම පින්නතුනි මේව එන්න එන්න ඊට පස්සේ ඔබ දහම රකින්නකොට දහම ගැනත් ඔබ හිතන ගන්නවා. අනේ මම මේ රකින්න දහම මටම ප්‍රයෝජන ලැබෙන දහමක් නේද කියලා. ඒක පින්නතුනි භාවනාව ධම්මානුස්සති භාවනාව එක. ඒ වගේම මෙහි දහම දේශනා කරපු බුදුහාඳුරෝ කොයිතරම් උතුම් කෙනෙක් නේද කියලා බුදුහාඳුර ගැන හිතන ගන්නවා. පින්නතුනි ඒකට කියනවා බුද්ධානුස්සතිය කියලා. ඒ වගේම අනේ මේ දහම අපට කියා දීපු අපේ ස්වාමීන් වහන්සේලා අපට කොච්චරනම් කරුණාවෙන් මේක දේශනා කළේ. මේ ස්වාමීන් වහන්සේලා කොයිතරම් ආදරයෙන්ද මේක රැකගෙන ආවේ කියලා ඒ ස්වාමීන් වහන්සේලා ගැන අපට ලොකු ගෞරවයක් හටගන්නවා. පින්නතුනේ ස්වාමීන් වහන්සේලා ගැන හිතන එක මොකද්ද? ඒක සංඝානුස්සති භාවනාව. බලන්න පින්නතුනේ මේව නිකන් දේවල් නෙවෙයි. තමන් භාවනාවක ඉන්නවා කියන්නේ පින්නතුනේ ඒ මොහොතේ තමන්ගේ හිතට දුක් පීඩාවක් නැහැ. ඒ මොහොතේ තමන්ගේ හිතට අසතුටක් නැහැ. ඒ මොහොතේ තමන්ගේ හිතට පීඩාවක් නැහැ. ඇයි ඒකට හේතුව? ඒ වෙලේ අපේ හිත හුඟක් පිරිසිදුයි. මෙන්න මේ හිත ටිකෙන් ටික පිරිසුදු කරන්න තමයි පින්තුනේ ධම තියෙන්නේ. අපට මේ වගේ දේවල් හිතන්න මානසිකත්වය හුරු නොවුනොත් මොකද වෙන්නේ? අපට ඊට පස්සේ නිතරම සීවෙන අනිත්‍යගේ අඩුපාඩුකම්. නැත්තම් සමහර දේශපාලඥගේ අඩුපාඩුකම්. ඒව තමයි අපට නිතරම අපිට මතක් වෙන්නේ. නමුත් පින්තුනේ මානස දියුණු වෙන තමන්ට තියෙන වටිනාම දේ තමයි තමන්ගේ හිත. ඒ හිත තමන් ඉතාම ලස්සනට තියාගන්නවා. බුදුහාඳුරෝ දේශනා කළා හිතට අකුසල විතරකයක් ආවොතින් ලෝභයක්, ද්වේෂයක්, ඊර්ෂාවක් මේ වගේ චේතනාවක් ආවොතින් අපි හිතන්න ඕන කොහොමද කියලා. කොහොමද හිතන්න ඕන? හොඳට පිරිසිදු වෙච්ච කෙනෙක් ඉන්නවා, නාගත්තු කෙනෙක් ඉන්නවා. නාල හොඳ පිරිසිදු ඇඳුම් ඇඳගෙන ඉන්නවා. හොඳට කොණ්ඩෙත් පීරලා මූණට සුවඳ විලවුන් දාගෙන හොඳ ලස්සනට ඉන්නවා. ඒ ලස්සනට ඉන්න වෙලාවට කවුරු හරි කෙනෙක් ගෙනල්ලා මිය ගිහිපු මැරිච්ච මීයෙක්ගේ කුණක් ගෙනල්ලා කරේ දානවා. මොකක්ද වෙන්නේ දැන් මාම? කොච්චර පිළිකුලක්දනේ? කොච්චර අප්‍රසන්න බවක්ද? පින්නතුනේ හිතට අකුසල විතරකයක් එනකොට අන්න එහෙම හිතන්න කියලා. ඒ අකුසල විතරකයට පොඩ්ඩක්වත් හිතේ ඉන්න දෙන්න එපා කියලා. තමන්ගේ හිත ලස්සන අලුත විකසිත වෙච්ච ලස්සන සුවඳ හාමන සුවඳවත් මලක් වගේ තමන් හිත තියාගන්න කියලා. ඒ හිතට යම් කිසි අකුසල විතරකයක් එනකොටම හිතගෙන සැලකිලිමත් වෙන දැන් මට තියෙන අමනාපයක්, අමනාපයක් තියෙන එක මට එක ඉන්න එක මට සුදුසු නෑ, මං ඉක්මනට මමනාපෙන් දිනනවා, මම මෛත්‍රී වඩනවා කියලා. පින්නතුනි අපි බොහෝ විට මෛත්‍රී වඩන්නේ අපේ ළඟමින ඥාතීන්ට. නමුත් පින්නතුනි අපි කල්පනා කරලා බලන්න වටින දෙයක් තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි විශ්වාස කරනවා නම් පින්නතුනි අපට ඉන්න දුව පුතා පින්නතුනි මේ ආත්ම භාවයේ දරුවන්. හැබැයි පින්නතුනි ඇතැම් විට ඔබේ අසල්වැසි ගෙවල් ඉන්න දූ දරුවන් කොහොමද? ඒ ඈත් පින්නතුනි සසර ගමනේදී අපේ දරුවන් ඉච්ච අය. ඇතැම් විට ඔබේ උකලේ ඉන්න දුව පුතා ඔබට ආත්මව පහකදී දරුවෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබේ නල්ලපු ගෙදර ළමයා කොහොමද? ආත්මව 10කදී 25කදී ඔබේම දරුවෙක් කියලා හිටිය කෙනෙක් ඉන්නේ. බුදුහාමුදුරෝ දේශනා කළා මේ සසර එන ගමනේදී තමන්ට දුව පුතා වෙච්ච මව පියා වෙච්ච මෙහෙම නොවෙච්ච කිසිම කෙනෙක් නැහැ කියලා. ඒ තරම් සසර ඉතාම දිගු ගමනක් අපි මේ නය. ඒ නිසා පින්නතුනි ඒ එන ගමනේදී අපට හුඟක් දෙනා පිහිට වෙලා තියෙනවා. අපේ අම්මා තාත්තා වෙලා අපට කිරි දීලා අපට දහඩිය මාසෙන් හම්බ කරලා දීලා පෝෂණය කරපු අය තමයි මේ ලෝකෙම ඉන්නේ පින්නතුනි. ඒ සිතුවිලි නිතරම හිතන පාරේ වාහනේ යනකොට ඔබ නිතරම හිතන අනිත් වාහනවල යන අය තනියම මගේ දරුවෝ වෙල හිටිය අය සසර මට උදව් කරපු අය සසරේ දිතරක් නෙවෙයි පින්නතුනි මේ ආත්ම භාවෙන්දිම බලන්නනේ. පාරක යනකොට බලන්නේ පින්නතුනි අපි යන කඩේට මාකට් වලට බඩු අරන් යන ට්‍රක් තියෙනවනේ. අපි යන රෝහලට යන වෛද්‍යවරු නර්ස්ලා ඉන්නවනේ. අපේ ගෙවල් සුද්ධ කරන්න එන අය ඒ වාහනවලත් යනවනේ. පින්නතුනි මේ ජීවිතේම අපට උදව් කරන කී දෙනෙක් මේ මහපාර තුල දැන් ඉන්නවද? අපේ මේ පහසුකම් ටික සලසන අය. ඔබට කියන්න පුළුවන් අපි ඔබට සල්ලි දෙනවා කියලා. නමුත් පින්නතුනි සල්ලි දුන්නට ඔබ වෙනුවෙන් කැප වෙන, ඔබ වෙනුවෙන් නිදි වරාගෙන ඉන්න කී දෙනෙක් මේ සමාජය තුල ඉන්නවද? ඒ ඉන්න බොහෝ අය පින්නතුනි ධර්මයක් දන්නේ නැහැ. බුදුදහම කියලා එකක් තියෙනවද කියලා තේය දන්නේ නැහැ. ඒ නොදන්න අය පින්නතුනි අපි වෙනුවෙන් කැප වෙනවා. එහෙනම් පින්නතුනි බුදුදහම දන්න අපි බුද්ධිමත් අය හැටියට අපි කොච්චරනම් ගුණධම් වලින් ඉදිරින් ඉන්න ඕනද? කොයිතරම්නම් අපි අනිත්‍යයේ අඩුපාඩුවකදී සමාව දෙන සූදානමින් ඉන්න ඕනද? කොයිතරම් අනිත්‍යයේ දිනුවකදී අපි සතුටු වෙන්න ඕනද? මේ කාරණා වෙන්න පින්නතුනි අපේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඒ තමයි අපේ කුසල කර්ම ශක්තිය ප්‍රබල වෙනවා. අපට අතීත කර්ම ශක්තිය හැටියට යම් කිසි දෙයක් පින්නතුනි අකුසල කර්ම ශක්තියෙන් එන්න තියෙනවා නම් ඒව හුවා දුර්වල වෙනවා අපි මේ කරන කුසල කර්මවල ආනිසංස විදියට. දැන් බොහෝ දෙනෙක් පින්නතුනි අපලවලට පින්කම් කරන්න පටන් ගන්නේ අපලයක් ආවට පස්සේ. දැන් මාර්ග අපලයක් වගේ කියලා තිබුණොත් බෝධි පූජාවක් එම කියන තිබුණොත් කොයිතරම් වැඩ තිබුණත් අපි යනවනේ. කොච්චර අපි දැන් කාලේ නැහැ කියලා හිතන් ඉන්නවනේ. නමුත් ලොකු මාර්ග අපලයක් තව සතියකින් තියෙනවා. ඒක දිගටම දවස් 20ක් බෝධි පූජා තියන්න කිව්වදි අපි කොච්චර වැඩ තිබ්බත් යනවා අපි. පින්නතුනි මේක තමයි ස්වභාවය. නමුත් පිනතුනේ මේ මාරකපල අපලෝපද්‍රව කියනේ හුඟක් උගර වෙනකන් ඉන්න හොඳ නැහැ. නිතරම පින්නතුනේ තමන් කුසලයට බරව ඉන්න. මේ පින්නතුන් කියන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් පින්කම් කරනවා අපි පන්සලට හාමුදුරන් දාන දෙනවා කියලා. ඒවා පින්කම් තමයි පින්නතුනේ. නමුත් පින්නතුනේ පින්කම් අතරින් ප්‍රබලම පින්කම් අපි කරන්න ඕන. ආනිසංස වැඩිම පින්කම් අපි කරන්න ඕන. මොකද ආනිසංස වැඩිම පින්කම බුදුහාමුදුරු දේශනා කරන ඒ කාලේ ඉන්දියාවේ ගංගා නම් කියලා ගංගාවක් තිබුණා තැනුත් තියෙනවා. ඒ ගංගා නම් ගංගාවේ එක කොනක ඉඳන් අනිත් කෙළවරට මහා කන්දක් විදියට ගොඩ ගහලා දානේ දෙනවට වඩා ආනිසංස දායේ එක සුළු මොහොතක් මෛත්‍රී භාවනා වඩන එක කියලා. ඒකෙන් දන් දෙන්න එපා කියලා කියන්නේ නැහැ. දන් දෙන්න ආනිසංස දායි ඉතාම. හැබැයි භාවනාවේ තියෙන ආනිසංස මේ කියන්නේ. ඒ වගේම මාස ගාණක් මෛත්‍රී භාවනා කරනට වඩා ආනිසංස දායේ ඒක අසුරු සැනක් ගන්න මොහොතක් අනිත්‍ය සංඥාව වැඩිම කියලා. මේ ඇතිවීම නැතිවීම නොනින් දකිනවනම් එක මොහොතක් පිනතුනේ ඇතැමිට ආත්මවා සිය ගානකට අපි කුසල රැස් කරගත්තා වෙනවා. සතරට විතරක් නෙවෙයි මේ ආත්ම භාවෙත් අපි මනස දිනු කිරීමේ වැඩපිළිවෙලක අපි යෙදුනා වෙනවා. පිනතුනේ මෙන්න මේ එන ගමනේදී අපි ටිකෙන් ටික දාන සීල භාවනාදී පින්දහම් කරමින් අනිත් පැත්තට පින්නතුනේ හිතට එන දුක් පීඩා අඩු වෙන තවත් ගැඹුරු ක්‍රමයක් බුදුදහමේ තියෙනවා. දැන් අපි කිව්වා අප කොහොමද ටිකෙන් ටික මානසික සුවය ලබා ගන්න කියලා නේ. අපි කිව්වා ඉගෙන ගන්න කාලේ මානසිකව ඉගෙන ගන්න ඕන, රැකී ආරක්ෂා කරන කාලේ දැහැමිව මානසිකව රැකී ආරක්ෂා කරන්න ඕන. gedara unonta yudu kandika hondara karanta ona. ඒ වගේම ටිකක් පරිත්‍යාග සීලෙත් වෙන්නට ඕන. මෛත්‍රිය වඩන්නට ඕන. හැබැයි පින්නතුනේ මේ හැමදේම කරපු අපි පින්නතුනේ අපි අකමැති දෙයක් කවුරු හරි කිව්වටින් අපි අකමැති දෙයක් කවුරු හරි කිව්වටින් අපි අකමැති දෙයක් කවුරු හරි කරුවටින් මොකද වෙන්නේ? අපේ හිතේ ලොකු පීඩාවක් හට ගන්නවා නේ. පින්නතුනි බාහිර පරිසරයේ ලක්ෂණද තියෙනකොට අපි සතුටෙන් ඉන්න විදියෙන් අපේ ජීවිතයේ සාර්ථකත්වය බලන්න බෑ පින්නතුනි. බොහෝ දෙනෙක් බාහිර පරිසරයේ ලක්ෂණද තියෙනකොට හරියම සංවරයි තැම්පත් බොහොමනේ. හැබැයි පොඩ්ඩක් හරිය වෙනස් වුණොත් කොහොමද? එතකොට තමයි ඔන්න අපේ සත්‍ය බලාගන්න පුළුවන්. අන්න එතෙන්දි පින්නතුනි අපි දක්ෂ වෙන්නට ඕනේ. දැන් මෙතන මේ මොකද්ද වුණු සිද්ධිය කියලා බලන්න අපි දක්ෂ වුණොත් තමයි මෙන්න මේ අවස්ථාවෙන් අපට නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනි අපේ ජීවිතේ ඇත්තටම මොකද්ද වෙන්නේ? අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියලා කියන්නේ පින්නතුනි ඇහෙන් රූපයක් දකින්න එක, කනෙන් ශබ්දයක් අහන එක, නාසයෙන් ගඳ සුවඳක් විඳින එක, දිවෙන් රසයක් විඳින එක, ශරීරයෙන් ස්පර්ශයක් ලබන එක, මනසට අරමුණු වෙන එක. මේන් පිටස්තර පින්නතුනේ මොකොත් අපේ ජීවිතය කියලා නැහැ. අපට පින්නතුනේ හොඳ කල්පනාවෙන් ඉන්න එක මොහොතක අපට එක දෙයක් ගැන විතරයි හිතෙන්නේ. අපේ හිතේ වේගවත්කම වැඩි නිසා අපට හිතෙන ඔක්කොම දැන් මේ ගෙදරක් තියෙනවා, ළමයිනුත් තියෙනවා, පාරේ වාහනේ තියෙනවා, වැඩ කරන තැනක් තියෙනවා, ගෙදර දරුවෝත් ඉන්නවා, ගෙදර බලු පැටියක් තියෙනවා, ඔක්කොම ඉන්නවා කියලා අපිට දැන් මේ හිතෙන එක විතරනේ. නමුත් වෙනතින අපේ ලෝකය කියන්නේ මොකද්ද? අපේ ලෝකය කියන්නේ එක මොහොතක තමන් සිතන සිතුවිල්ල. ඔබ දරුවා ගැන හිතනකොට ඔබේ ලෝකයේ දරුවා විතරයි. එතකොට ඔබේ රූපය ගැනවත් මතක් වෙන්නේ නැහැ. ඔබේ වාහනය ගැන හිතනකොට ඔබේ ලෝකයේ වාහනේ විතරයි. එවලට ඔබ දරුවා ගැනවත් ඔබේ ශරීරය ගැනවත් මතකයක් නැහැ. ඔබේ අධ්‍යාපන සුදුසු ගැන හිතනකොට උපාධිය හරි පශ්චාත් උපාධිය හරි මතක් වෙනකොට ඔබට ඒක විතරයි ජීවිතේ. පින්නතුනි එක මොහොතක එක සිතවිල්ලක් විතරයි ජීවිතය කියලා කියන්නේ. එක සිතවිල්ලක් එනකොට අනිත් ලෝකෙ ඔක්කොම වැහිලායි තියෙන්නේ. අනිත් ලෝකෙ ඇත්තෙම බුදුදහමෙන් කියන්නේ මිය ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේ සිතවිල්ල තමයි පින්නතුනි අපි සාර්ථක කරගන්නට ඕන. මේ සිතවිල්ල කියන්නේ ස්ථිරවම තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ හටගන්නව හේතු ටිකෙන් මේ මොහොතේ හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා ඉතුරු නොමැතිව. මෙන්න මෙතෙන්ට පින්නතුනි හිත ටිකෙන් ටික දිනු කරගන්න පුළුවන් නම් මෙන්න මේක තමයි පින්නතුනි සියලුම දුක් වලින් නිදහස් වෙන ක්‍රමය. මේ සඳහා පළවෙනි පියවර තමයි පිනතුණි, හැකිතාක් දුරට අපි සිල්වත් වෙන්නට ඕන, කය වචනේ සංවර වෙන්නට ඕන. ඒ වගේම පිනතුණි ටිකෙන් ටික හිත එක අරමුණක හිත තියාගන්න පුළුවන් හැකියාව වැඩි කර ගන්නට ඕන. පළමුවෙන් පිනතුණි විනාඩියක් Taman train කරලා බලන්න තමන්ගේ mind එක. මෛත්‍රී භාවනාව හරි ආනාපානසති භාවනාව හරි කුමන හෝ භාවනාවක විනාඩියක් තියාගෙන බලන්න. වර්තමාන මේ මොහොතේ අපට පින්නතුනි බොහෝ විට අපේ හිත තියෙන කොහෙද? අපේ හිත අතීතයේ තියෙන. දෙයක් මතක් වෙනකොට අපි ඇත්තෙම මේ වර්තමාන මොහොතේ නෙවෙයි ඉන්නේ. අපට පින්නතුනි දැන් ඔබට හිතනවා දැන් මේ හාමුදුරුව බණ කියනවා, මේ හාමුදුරුව දිහා මම බලාගෙන ඉන්නවා කියලා තමයි ඔබට හිතෙන්නේ නේ. ඔබට හිතෙන්නේ මේ මොහොතේ මේ හාමුදුරුවන්ගේ දිහා බලාගෙන මේ මොහොතේ මේ හාමුදුරුවන්ගේ බණ අහනවා කියලා නේ. ඇත්තටම පින්නතුනි ඔබ මා දිහා බලලා මගේ රූපය ගැන ඔබ හැඟීමක් ඇති කර ගන්නකොට, ඒක තේරුම් ගන්නකොට ඔබට ඇහැට පෙනෙච්ච රූපය නිරුද්ධ වෙලා අවසන්. ඔබට දැනෙන්නේ මනෝ විඥාණයට ගිහිල්ලා මනෝ විඥාන ධාතුවෙන් තමයි දැනගන්නේ. ඔබට මගෙන් නිකුත් වෙන හඬ මුලින් හඬක් විදියට ඇහෙනවා. ඒ හඬ තේරුම් ගන්නකොට මගේ හඬ වැය වෙලා අවසන්. මේකට සරල උදාහරණයක් කියන්නම් පින්නතුනි. සරල උදාහරණයක්. අපි කෑම අනුභව කරනවනේ. අපි කෑම කන වෙලාවට අපිට බෙදාගත්තු කෑම භාජනේ කෑම තියෙනවනේ හුඟක්නේ. බත් තියෙනවා, වෑංජන තියෙනවා, නොඑක් දේවල් තියෙනවනේ නේ. අපි ඒ භාජනෙන් අරගෙන කෑම කනවා. කෑම කන්නේ අපි කොහොමද? ඒ පිඟාන දිහා බලාගෙන නේ. දැන් මාළු කෑල්ලක් දැන් කටින් කනකොට අපට හිතෙන්නේ මේ පිඟානේ තියෙන මාළු කෑල්ලේ මෙරහ එන්නේ කියලා නේ. වෑංජනේ හපනකොට අපට හිතෙන්නේ අනේ මේ වෑංජනේ රහ තමයි දැන් මේ එන්නේ කියලා නේ. අර වෑංජනේ දිහා බලාගෙන තමයි අපි කන්නේ. ඇත්තටම පිනොතින් හොඳට සිහි කල්පනාවෙන් බලන්න. ඔබට කෑම කනකොට දැන් ඔබේ දිවට රසයක් දැනෙනවා නම් ඒ දැන් දැනෙන රසය ඔබට දැන් පේන මේ පිඟානේ පේන කෑමල රසයද? පින්නතුනි දැන් ඔබට දිවේ රසයක් දැනෙනවා නම් ඒ දිවේ රසය දැනෙන්නේ පිඟානේ තියෙන ඒව ඔබ කලින් කඩට අරගෙන කෙලත් එක්ක මිශ්‍ර වෙච්ච දේ. ඒක අර පිඟානේ තියෙන ඒව වගේ ලස්සන නැහැ. අර ලස්සනද තියෙනකොට පින්නතුන රහක් නැහැ ඒක. ඒ කටේ කෙලත් එක මිශ්‍ර වෙලා එතන ආපු අවස්ථාවේ රසය තමයි ඔබට දැන් දැනෙන්නේ. ඒ කටර රසට ඉතාම රසවත් එක නැවත බලන අතට අරගෙන පිඟානේ පැත්තකින් තියන්න බලන්න. ලස්සනද බලන්න. පින්නතුනි අපට ජීවිතේ යම් තාක් අත්දැකීම් ලැබෙනවා නම් දැන් මේ බාහිර රූප පේනවා නම් මේ ලයිට්ස් පේනවා නම් අපි හිතන්නේ මේකෙන් සුවෙන්නේ කියලා නේ. පින්නතුනි මේ වගේන් වර්ණ මාත්‍රේ විතරයි දෙන්නේ. මේ වගේන් දුන්නට පස්සේ ඇතුලෙන් අපේ සංඥා වේදනා අනුව මේ ඇතුලෙන් හදාගන්න දෙයින් තමයි අපි සැපත හෝ දුකක් ඉන්නේ. බාහිර රූපයක් පේනකොට පින්නතුනි බාහිර රූපෙන් සැපක්වත් දුකක්වත් අපට දෙන්න බෑ. ඔබ දන්නවද ඒක? දැන් අපි කියමු මේ පිළිම වහන්සේ කියලා. මේ පිළිම වහන්සේ දකින්නකොට ඔබට ශ්‍රද්ධාවක් ඇති වෙන්න පුළුවන්. ඔබ වඳින්න පුළුවන්. හැබැයි ඒ සිතුවිල්ල වෙනත් කෙනෙකුට හටගන්නේ නැහැ. උපතින්ම අබෞද්ධ කෙනෙක් ඉන්නවා නම්, ඇතැම් විට උපතින්ම ඇතැම් විට බුදුදහමත් එක්ක අමනාප කෙනෙක් ඉන්නවා නම් ඔබට ඇතිවෙච්ච සිතුවිල්ල එයාට හටගන්නේ නැහැ. මේ මියගිය පියතුමා දිහා බලනකොට, ඒ රූපය දිහා බලනකොට ඔබට යම් කිසි සිතුවිල්ලක් හටගන්නවා නම් ඒ සිතුවිල්ල වෙනත් කෙනෙකුට හටගන්නේ නැහැ. ඒක හටගන්නේ ඔබේ සිතේ තියෙන සංඥාවලට අනුව තමයි. ඒක ඔබට සැප හෝ දුකක් වෙන්නේ. දැන් පින්තූරේ කියන කෙනෙක් වෙන්න පුළුවන්, එයා ඔබගේ ළඟම ඥාතියෙක් වෙන්න පුළුවන්, ඔබට හුඟක් උදව් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එයා දකින්නකොට ඔබට මොකක්ද ඇති වෙන හිතේ? සතුටක් නේ. හැබැයි ඒ කෙනාම වෙනත් කෙනෙකුට ලොකු හතුරුකමක් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එයාට ඒ පින්තූරේ දකින්නකොට මොකද්ද වෙන්නේ? එයාට අමනාපයක් ඇති වෙන, ඔබට ඇති වෙච්ච සතුට එයාට වැටෙන්නේ නැහැ. එහෙනම් සතුට දුන්නේ බාහිර රූපෙන්ද? පින්නතුනේ බාහිර රූප වලින්වත්, ශබ්ද වලින්වත් අපට සතුටක්වත් දුකක්වත් දෙන්න බෑ. පින්නතුනේ මෙන්න මේක තේරුම් ගත්ත දවසට තමයි ඔබ ඔබේ පැත්තට හැරෙන්නේ. එතකන් ඔබ හැරිලා ඉන්නේ බාහිර පැත්තට. ඔබ හිතන් ඉන්නේ සතුට තියන අනේ දරුවෝ ටික නිසා, ස්වාමි පුරුෂයා නිසා, රැකියාව නිසා, වාහනේ නිසා, මගේ රූපේ නිසා කියලා. අපේ කණ්ණාඩි ළඟට යනවා, කණ්ණාඩි රූපේ දිහා බලාගෙන බාහිරෙන් අපි සතුට කියලා හිතනවා. ඔබ කණ්ණාඩි ළඟට යනකොට ඔබේ කණ්ණාඩියේ පේන රූපයේ ලක්ෂණ නම් ඒ මොකද්ද කියන්නේ? ලක්ෂණ කණ්ණාඩියද? කණ්ණාඩියේ නෙවෙයි ලක්ෂණ, ඔබ ලක්ෂණ ඒකයි. බැරි වෙනවත් ඔබ හිතේ යමනාපෙන් කවුරු හරි එක දැඩි ද්වේෂෙන් නම් ඉන්නේ, ඔබ කණ්ණාඩි ළඟට යනකොට ලස්සනද? ඔබ ලස්සන නැහැ. එහෙනම් පින්නතුනි මෙන්න මේ කණ්ණාඩි උපමාවම තමයි අපි මේ බාහිර ලෝකයේදී අපි හිතනවා නම් අහවලා තමයි මට මේ හතුරුකම කළේ, අහවලා නිසා තමයි මට මේ දුක ලැබුණේ කියලා හිතනවා නම් පින්නතුනි මේක තමයි අපට වැරදිච්ච දේ. බුදුදහම කියලා කියන්නේ පින්නතුනි මෙන්න මේක අනිත් පැත්තට හරවලා අපේම හිත ගැන බලලා හිතේ සංඥා වෙනස් කරගන්න එක. අපි බාහිර බලන ස්වභාවය වෙනස් කරගන්න එක. ඒ ස්වභාවයේ තීරුම් ගත්ත ගමම පින්නතුනි අපි වේගෙන් හිත දියුණු කරන පැත්තට යනවා. අපි දන්නවා කොච්චර ලෝකෙ වේගෙන් බාහිරට ගියත් සතුට තියෙන බාහිර නෙවෙයි අභ්‍යන්තරේ කියලා. තමන්ගේ හිත වඩන, හිත සංවර කරන වැඩ පිළිවෙල තමයි දෙනවා. පින්නතුනි පිටස්තර අපි සතුට හොයාගෙන තමයි මුළු ජීවිත කාලෙම ගියේ. ඒ බාහිර දේවල් වලින් පින්නතුනි අපි යුතුයකම් ටික කරන්න ඕන. බුදුදහමෙන් යුතුයකම් කරන්න එපා කියලා නෑ. දරුවන් යුතුයකම් ටික රැකිරක්ෂයි අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන. නමුත් පින්නතුනි නියම සතුට තියෙන්නේ, නියම සැනසීම රඳා පවතින්නේ තමන්ගේ හිත තමන් සංවර කරගත්තු ප්‍රමාණයට. බාහිර රූප ශබ්ද ඇති වෙනකොට ඒ ඇතිවෙච්ච දේ ස්වභාවය තේරුම් අරගෙන ඒ ස්වභාවය තේරුම් ගත්තු ගමම පින්නතුනි අපි බාහිරට ඇලෙන ගතිය නැති වෙනවා. දැන් මෙතන ලස්සන ආලෝකයක් නෙමෙයි තියෙන්නේ නේ. දැන් හරිය ලස්සනට කියලා අපි ඉන්නවා නේ. බැරි වෙලත් මේන් ස්විච් එක ඔෆ් කරලා දින් කොහමද? ස්විච් එක ඔෆ් කරලා මෙතන පොඩි ලාම්පුවක් පත්තු කරලා තියෙන ලස්සනද මේ ටික? පින්නතුනි මේ නිර්මාණය කළ මේ දීපු දේ පින්නතුනි හිතන්න එපා මේ බාහිරේ තියෙන කියලා. මේක පින්නතුනි සම්පූර්ණයෙන්ම අපේ කර්මයෙන් ලබාගත්තු ඇසට නිර්මාණය කළ දීපු දෙයක් තමයි මේ බාහිර පේන්නේ. මේ පැත්තේ ඇස වෙනස් වෙච්ච ගමම්ම බාහිරත් වෙනස් වෙනවා. ඒ නිසා බුදුදහමෙන් කරන්නේ මේ අභ්‍යන්තර වෙනස තමන්ගේ සංඥා චේතනා වෙනස් කළා. මේ පැත්තේ ඉහළ මානසිකත්වයෙන් බලන විදියට පුද්ගලෙ හුරු කරනවා. හුරු කරාට පස්සේ පින්නතුනි එයා කණ්ණාඩි ළඟට යන කෙනෙක් වගේ. එයා යන්නේ මේ පැත්ත පිරිසුදු කරගෙන යන්නේ. මේ ලස්සන මේ පැත්තේ තියෙන ලස්සන බාහිරින් බලන්න යන්නේ. බාහිර කෙනෙක් දිහා බලලා තමන් ලස්සන වෙන බලන්නේ නැහැ. තමන්ගේ අභ්‍යන්තරේ ලස්සන කරගෙන සිතම බලන්න තියා හුරු වෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි බුදුදහම කියලා කියන්නේ. මෙන්න මේකට අපි දක්ෂණම්. පින්නතුනි මේක තමයි ඔබේ දක්ෂතාවය පෙන්වන ස්ථානය. ඔබ හුඟක් වටින වාහනයක් ගත්තා කියලා දක්ෂ නැහැ. ඔබේ ගෙදර තියෙන හුඟක් වටිනා සිටි එක කියලා ඔබ වටින්නේ නැහැ. ඔබේ දරුවෝ හුඟක් ඉහළ උපාධිය අරගෙන ඉහළ විශ්වවිද්‍යාල ගියයි කියලා ඔබ වටින්නේ නැහැ. පින්නතුනි ඔබ දක්ෂ වෙන්නේ නැහැ. ඔබේ දක්ෂතාවයේ තීරණය වන්නේ මොකක් මතද? මෙන්න මේ දර්ශනය සහිතව, මෙන්න මේ නුවණ සහිතව හිතේ කාරමුණක තබා ගන්න වාරයේ කාලය ටිකෙන් ටික වැඩි කළා. මෙන්න මේ අනිත්‍යතාවය බලන්න අපි හුරු වෙනවා නම්, ඒ හුරු වෙන වෙලාව වැඩි කරගත්තා නම්, ඒ වැඩි කරගත්තු ප්‍රමාණයට පින්නතුනි ඔබේ මානසික සුවය වැඩි. පින්නතුනි ඔබ ඒ මානසිකත්වයේ ඉන්න වෙලාවේදී ඔබේ ළඟම ඥාතියෙක් මිය ගියා කියලා පණිවිඩයක් ආවට ඔබට දුකක් ඇති වෙන්නේ නැහැ. ඔබට ලොකු රෝගයක් අභ්‍යන්තරේ තියෙනවා කියලා වාර්තාව ආවට ඔබට දුක් වෙන්නේ නැහැ වලින්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. වෙනත් බාහිර දෙයක් ඔබට නැති වුණා කියලා ඒවලේ ඔබට ඒ දුක එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔබේ වයස. මොකද දෙනා බයන්නේ නේ? වයස අහන්නත් බය සමහර අය. වයස ඇහුවොතින් කේන්ති යනවා සමහර අය. පින්නතුනි ඔබට එවලට පින්නතුනි ඔබේ වයස ඔබේ වියපත් බව ඔබ ඉක්මවලින්නි. මෙන්න මේකට කියනවා ජාති ජරා ව්‍යාධි මරණ වලින් ඔබ නිදහස් වුණා කියලා. ඒ නිසා මහලු භාවයෙන් නිදහස් වෙන්න නම් පින්නතුනි මහලු වෙන එකෙන් නිදහස් වෙන්න නම් මෙන්න මේ මානසිකත්වය ලබා ගන්න. ලෙඩවීම නැමැති දුකෙන් නිදහස් වෙන්න නම් ලෙඩවලට ප්‍රතිකාර කරන්න ඉවත් කරන්න. හැබැයි ඒ අතරේ පින්නතුනි අභ්‍යන්තරයෙන් මේ අවබෝධය ලබන්න. මරණය නැමැති දුකෙන් නිදහස් වෙන කැමති නම් අපේ මරණයෙන් නිදහස් වෙනා වගේම අනිත් අයගේ මරණ හුඟකට අපේ ජීවිත කාලය පින්නතුනි මුහුණ දෙන සිද්ධ වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් යථාර්ථය මේක. ඒ නිසා මෙන්න මේ තත්ත්වයටපත් වෙන කලින් පින්නතුනි හැකිතාක් වේගෙන් ධර්මයේ ජීවිතයට ප්‍රායෝගිකව සිදු කරන්න. පින්නතුනි අපට දුක්වලින් නිදහස් වෙන විකල්ප නැහැ. අපට තියෙන එකම දේ තමයි මේ ධර්මයේ ප්‍රායෝගිකව කළා මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් විදිය මානසිකත්වය ඉහළ ප්‍රඥාවක් අපේ ජීවිත තුල ලබා ගන්න එක. පින්නතුනි මේ අවබෝධය තමයි ධම්ම තුලින් අපට දෙන්නේ. බොහෝ දිනක ඉතින් ඉන්නේ පන්සල් ඇසුරු කරන්නේ ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නේ බොහෝම සුළු දියක් බලාපොරොත්තු වෙයි. සමහර අය තැමීට පන්සල් ඇසුරු කරන්නේ දානෙකට හාමුදුරු වඩම්මන්න. නැත්තම් උපන් දිනයකට සෙත් පතන්න. අපලයක් වුණාම මොකක් හරි දෙයක් කරන්න. පින්නතුනි මේක තමයි අපි ස්වාමීන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ නේ. පින්නතුනි මේක 100ක් ගත්තොත් 100%ට 5කටත් වඩා අඩු ගන්න. තව 95%ක් තියෙනවා පින්නතුනි ඔබ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන පැත්තක්. ඒ දේ තමයි මෙන්න මේ දහමහල හැකිතා කික්මනට තමන්ගේ ජීවිතයට මේ දහම ප්‍රායෝගිකව කරන්න. ඒ කරපු ප්‍රමාණයට මේක ආනිසංස තියෙනවා. ඒක මරණයෙන් පස්සේ නෙවෙයි මේ ජීවිත කාලය තුලදීම ඔබට යහපත ලැබෙනවා. අන්න ඒ යහපත ලබා ගන්න එක තමයි පින්නතුනි අපේ ජීවිත කාලෙන් සිදු කර යුතු ප්‍රධානම දේ. ඇයි එහෙම අපි කරන්න ඕන? බුදුහාමුදුරුවෝ දේශනා කළා ඇයි අපි මේ ධර්මයක් රකින්නට ඕන? ඒක කාරණයක් තමයි පින්නතුනි අපේ ශරීරය හැමදාම මෙහෙම නැහැ. අපි වේගෙන් මහලු වෙනවා. වේගෙන් වයසට යනවා. අපි මේ හැරමිටිය හොයාගෙන යන්නේ වෙන ගමනක් නෙවෙයි. මේ උපන්දින සමරෙන් යන්නේ මේ හැරමිටිය හොයාගෙන යන්නේ මේ. පින්නතුනි අනිත් පැත්තෙන් අපි මේ යන්නේ සුසාන භූමිය කරා ටිකෙන් ටික මේ සමීප වෙන්නේ. අපි කැමති උනත් අකමැති උනත් යථාර්ථය මේක. මෙන්න මේ යථාර්ථයට ඉතාම ශක්තිමත් අවබෝධයෙන් මුහුණ දෙන්නයි පින්නතුනි බුදුදහම තියෙන්නේ. ඒ වගේම පින්නතුනි වැඩි වුණොත් පින්නතුනි අවුරුදු තව 50 60 උපරිමුණු 100ක් යනකොට අද අපි ඉතාම සුරක්ෂිතව ආරක්ෂා කරන මේ දේපල ටික අපේ ශරීර ටික කොහෙද පින්නතුනි? අවුරුදු තව 100කින් බලන ඔබේ ශරීරය, ඔබේ ලස්සන කොණ්ඩය, ඔබේ ලස්සන මූණ, මේ හැම නියපොතු කොහෙද? නිකමට බලන්න පොඩ්ඩක්. මෙහෙම කරයි කියලා ඔබ බය වෙන්නේ ඔබ ගෙවල් අත්හැරලා ආරණ වලට දුවන්නේ. මේ ඔබ තවත් බුද්ධිමත් වෙනවා, තවත් වේගෙන් ජීවිතෙන් ප්‍රයෝජන ගන්නවා. පින්නතුනි මේ ඔක්කොම මේ මහ පොළවේ පස් දූවිලි වෙලා වැලිකඩ බවට පත් වෙනවා. අද අපි මගේ කියලා මේ පරිහරණය කරන මේ අත් දෙක, නියපොතු ටික, මේ මූණ, මේ කොණ්ඩය ඔක්කොම මේ පොළවෙන් නිර්මාණය වෙච්ච පින්නතුනි පොළවේ අපි මේ ආහාර ටික අරගෙන තමයි මේ ඔක්කොම ගත්තේ. අපි මව් කුසට අපේ විඥානය විතරයි බැසගත්තේ. ඒ විඥානය බැසගත්තට පස්සේ අපේ අම්මා ගත්ත ආහාර පාන ටිකෙන් තමයි අපි හැදුනේ. ඊට පස්සේ අපේ කර්ම බීජයට අනුව අපි ආහාර පාන කටින් ගත්තා. සත්ව ආහාර, ශාකාහාර අපි ගත්තා. ඒ ඔක්කොම මේ මහ පොළවෙන් ගත්ත දේවල් ටික. ආයගත් ටික මහ පොළොට මේකතු වෙනවා. කර්ම බීජයනුව පිනතින අපි නැවත තැනක ප්‍රතිසන්දිය ලබනවා. ඉතින් මෙන්න මෙවැනි ජීවිතයක් අපි මේ ගත කරන්නේ. දැන් මේ සමාජයේ බොහෝ දෙනෙක් කියන්නේ මැරෙන්නේ නැහැ, ඌ අමතක කළා දාන්න එහෙම කියලා. බුදුදහමෙන් එහෙම කියන්නේ නැහැ පිනතින. බුදුදහමෙන් වඩාම සාර්ථකව මේකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියයි අපට ඇති කළ දෙන්නේ. ඉතින් ඒ ශක්තිය ඇති කරගන්න පුළුවන් නම් අපි ජීවිත වඩාත්ම සාර්ථක වෙනවා. ඉතින් එහෙම කටයුතු කරන්නට ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අප සාකච්ඡා කරපු ධර්ම කරුණු වලින් මේ පින්නතුන්ට ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. පින්නතුනි ඒ අතර අපි බලන්න ඕන අනිත් කෙනාට වඩා මං හිත පිරිසුදුව තියාගන්න. අනිත් කෙනාට වඩා මං දෙමාපියන්ට සලකන කෙනෙක් වෙන්න. අනිත් කෙනාට වඩා මං යුතුයකම් කරන කෙනෙක් වෙන්න. අනිත් කෙනාට වඩා මම භාවනා කරන කෙනෙක් වෙන්න. අනිත් කෙනාට වඩා මම පරිත්‍යාගශීලී කෙනෙක් වෙන්න. අනිත් කෙනාට වඩා මම කේන්ති නොගන්න කෙනෙක් වෙන්න. අනිත් කෙනෙක් මොකක් හරි බලනකොට ඉක්මනටම කේන්ති ගන්නවා. ඔබ දක්ෂ නම් ඔබ පුහුණු වෙන්න, මම එහෙම කේන්ති ගන්න නැහැ, මට ඕන තරම් බලන කළොත් මම එහෙම ඉන්නවා කියලා. අනිත් කෙනෙක් ඇතැම් විට වයස අහන කොට හරි වයස ගැන කියන කොට හරි කෙනෙකුට කේන්ති යන්න පුළුවන් නේ. ඔබ දිනු වෙනකොට පින්නතුන ඔබ වයස කියන කෙලිම කෙනෙකුට. ඔබ ඉච්චරයකට බය වෙන්නේ නැහැ. ඈ මොකද ඔබට වයසට වඩා ඔබට ආත්ම ශක්තිය තියෙනවා, විශ්වාසය තියෙනවා ඔබේ හිත ගැන. පින්නතුනි මෙන්න ඔබටම ඔබ ගැන බලන්න පුළුවන් ලක්ෂණ. ඒ වගේම පින්නතුනි ප්‍රධානම දෙයක් තමයි සක්කාය දිට්ඨිය කියන කාරණේ. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ self view එක කියලා. අපි නිතරම තමන්මයි මේක කරේ, මමමයි ලොකු කෙනා කියලා තමන් ඉස්මතු වෙන ලොකු උත්සාහයක් තමන්ගේ අභ්‍යන්තරේ තියෙනවා. පින්නතුනි මෙන්න මේ self view එක සක්කාය දිට්ඨිය එන්න එන්නම අඩු වෙනට ඕන. මෙන්න මේක තමයි තමන්ගේ සැබෑම විදියට සාර්ථකත්වයේ කියලා කියන්නේ. ඒ නිසා බුදුහාඳුරන්ගේ ධර්ම කියලා කියන්නේ පින්නතුනි අපේ ජීවිතවල ඉහළටම වටිනාකමක් ලබා දෙන ධර්මයක්. අපි නිතර කියන දෙයක් තමයි ඔබ වාහනයක යද්දී ඔබ මෛත්‍රී භානාව වඩමි යන කෙනෙක් නම් ඔබ ඒ පාර යන වටිනාම කෙනා වෙනවා ඔබ. ඔබ වාහනයක යනකොට ඔබ අනිත්‍ය සංඥා වඩමි නැ යන්නේ. ඔබ ඒ පාර යන වටිනාම කෙනා ඔබ වෙනවා. දැන් ඔබ ආද මේ ගෙදර ඉඳගෙන විනාඩි 10ක් මෛත්‍රී භානාව වැඩුවොත් ඔබ විනාඩි 2ක් අනිත්‍ය භානාව වැඩුවොතින් ඔබ මේ නගරයේ ඉන්න නැත්නම් මේ කවුන්ටියේ ඉන්න වටිනාම කෙනා ඔබ වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙලේ දුක් පීඩා මානසට අඩුවෙන්ම තියෙන කෙනා ඔබ වෙනවා. ඒ වෙලාවේ ඉන්න සාර්ථකම කෙනා ඔබ බවට පත් වෙනවා. දක්ෂම කෙනා ඔබ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පිණුතුනි මෙන්න මේ දක්ෂතාවය ඇති කරන්න. ඔබ වාහනයක යනකොට ධර්ම කරුණු අනිත්‍යයත් එක්ක කතා කරමින් යන්න. මෛත්‍රී භානා වඩමින් යන්න. කවිය බුදුගුණ කවියක් තියෙනවා නම් කියමින් යන්න. පින්නතුනි අපේ සසර මහා කරපු පින කානිසංශය අපි ලබා ගන්න වෙලාව ඒක. ඒ විතරක් නෙවෙයි අපි මානසික විහෙළම සතුටින් ඉන අවස්ථාවක් එන්නේ. එනිසා මේ සතුට තීරණය වන්නේ හැකිතාක් දුරට අපේ හිතේ ලෝභය අඩු වෙන්නට ඕන, හිතේ අමනාපකම් අඩු වෙන්නට ඕන, ඒ වගේම පින්නතුනි සිතේ මෝහය අඩු වෙන්නට ඕන. මෝහය කියලා කියන්නේ යමක් හිතනකොට අපේ හිත වේගෙන් අතීතයට යනවා. දැන් උදාහරණයකට දැන් මේ අද සමරන සුනිල් වික්‍රමරත් මහත්මය ගැන හිතනකොටම ඔබට මොකක්ද සාමාන්‍ය මතක් වෙන්නේ? ඒ අතීත සිද්ධියක් මතක් වෙන්නේ නේ. ඒ මහත්මයේ සලකපු හැටි, උදව් කරපු හැටි, ඒ සිද්ධියකට තමයි අපි හිතන්නේ. ඇතැම් විට ඒ සිද්ධිය මතක් වෙච්ච ගමන් ආඩනවා අපි නේ. ඇත්තෙම පිනුතුනි අපි ඒ සිද්ධිය සිහි කරනකොට ඒ අතීත සිද්ධිය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා අවසන්. දැන් ඒ මහත්මය ඉන්නේ වෙනස් ආත්ම භාවයක ඇතැම් විට. ඇතැමිට වෙන හොඳ මීටත් හිටියටත් වඩා හොඳ ආත්මාවයක් ලබාගෙන වෙන්න පුළුවන්. ඇතැමිට දැන් ඉන්න මට්ටම දැක්කොත් අපි අඳන්නේ ඇතැමිට සතුට වෙනවා. දැන් අපි අඳන්නේ ඇතැමිට ඒ අතීත සිද්ධියට ගිහිල්ලා. ඒ නිසා බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ හිත අතීතයට ගිහිලා අතීත අරමුණ තුල බැසගෙන ඒ අවිද්‍යාවෙන් දුක් විඳින ගතිය අඩු කරන එක තමයි බුදුදහමේ ප්‍රඥාව ලබා දීමෙන් කරන්නේ. ඒ නිසා අපි දක්ෂයි කියලා කියන්නේ පිනුතුනේ මෙන්න මේ දහමෙන් ප්‍රයෝජන ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම දක්ෂුණෝදීන් තමයි ඔබ ගිහපු පාසලට නියම ගෞරවය ලැබෙන්නේ. එහෙම කළ දවසට තමයි ඔබ උපාධිගත් විශ්වවිද්‍යාලයට නියම ගෞරවය ලැබෙන්නේ. එහෙම කළ දවසට තමයි ඔබේ අම්මට තාත්තට සැබෑ ගෞරවය ලැබෙන්නේ. එනිසා ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. එසේ කටයුතු සිදු කරන්නට ඔබට තෙරුවන් සරණින්. නිරොග් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ittavatakyamnihi sambatam punya sampadam sabbe devanumodantu sambha sampanti sindhya ittavatakyamnihi sambatam punya sampadam sabbe devanumodantu sambha sampanti sindhya tace ammihi sambhatam punya sampadam sabbe devanumodantu sambha sampanti sindhya